ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, නිලෝෂ මහත්මයාගේ, ලක්මාලිනී මහත්මියගේ මේ ලස්සන නිවසෙහි ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව. ආශිර්වාදාත්මක පින්කමක්, ඒ වගේම හැමදෙනාගේම ජීවිතයට කුසලයක් ආශිර්වාදයක් සිදුවන මහානීය පින්කමක්, අනුස්මරණීය පින්කමක් සිදු කළේ. ඔබත් එක්ක එකට කාලයක් වාසය කළේ, ඔබේ මිතුරන් දෙපළක් ඔබෙන් වෙන් වෙලා සිය ආධ්‍යාත්මික ජීවිතයේහි ඉහළ ඉලක්කයක් සඳහා පියනගන අවස්ථාවේදී ඒ ආධ්‍යාත්මික ගමනට සුබපතන සිදු කරපු ආශිර්වාදාත්මක පින්කමක්, ඒක ස්පිරිචුවල් gift එකක්. සනත් මහත්මයාගේ, ඒ වගේම ලක්මිනී මහත්මියගේ ඒ ආධ්‍යාත්මික ජීවිතයේ සුබපතන්නයි ඔබ මේ පින්කම් සිදු කළේ. පින්තුනි, අද ලෝකයේ පුරාම ආධ්‍යාත්මික දියුණුව සඳහා විශාල ප්‍රබෝධයක් තියෙන කාලයක්. ඒක අදයි ඇති වෙච්ච කාරණයක් නෙවෙයි, මීට සියවස් ගානකට කලින් ඉඳන් ආරම්භ වෙච්ච මේ ආධ්‍යාත්මික ජීවිතය වඩාත් සඵලදායී කරගන්නට මිනිසුන් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්. අද වර්තමානයේ අධ්‍යාපනයේ දියුණු වෙනකොට හැම අධ්‍යාපන ක්‍රමයකින්ම බලාපොරොත්තු වන්නේ ඉහළටම තමන්ගේ මානසික සුවය දියුණු කරලීම. ආගම්වලුණත් බලාපොරොත්තු වෙන එක. වර්තමානයේ එඩුකේෂන් සයන්ස් වල තියෙන ස්පෙෂල් කන්සෙප්ට් එකක්, ඒ තමයි අප අධ්‍යාපනයෙන් දියුණු වෙනකොට, ආර්ථිකයෙන් දියුණු වෙනකොට අපේ ඉහළම ඉලක්කයක් හරහා අප යනවා. ඒ ඉහළම ඉලක්කය විදිහට සැලකන්නේ සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් කියන එක, ආත්ම සාක්ෂාත් කරණය කියන එක. පින්නතුන් අහලා ඇති ද හයිරාකිය මාස්ලෝ කියලා. මාස්ලෝගේ හයිරාකි තියරිය කියලා කියනවා. ද තියරිය ඔෆ් හයිරාකි එක්ස්ප්ලේන් බයි මාස්ලෝ. ඒ මාස්ලෝගේ සංකල්පයක් ඔහුත් මේ අධ්‍යාපනයේ ඉහළ සංකල්පයක් ඉදිරිපත් කරන්නේ. යම්කිසි කෙනෙක් ආහාර පාන ආදීන් පෝෂණය වෙලා අධ්‍යාපනයෙන් දියුණු වෙලා ආරක්ෂාවෙන් සුරක්ෂිත වෙලා ඊළඟට තමන්ගේ ඉහළම දියුණු විදිහට සලකන්නේ තමන්ගේ හිත දියුණු කරගැනීම. ඒ සඳහා තමයි අද හැම රටකම අය උත්සාහ කරන්නේ. ඒක ටික දෙනෙක් වුණත්, නමුත් ඒක වර්තමානයේ හුඟක් දියුණු වෙච්ච කාරණයක්. ඉතින් ඒක හැම ආගමකම තියෙනවා. ඉතින් බුදුදහමේ හැටියට යන්න පුළුවන් ආධ්‍යාත්මික ගමන යන්නට උත්සාහ කරන දෙපළකට තමයි ඔබ මේ ආශිර්වාදය සලසන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ජීවිත චරිතය දිහා බැලුවහම උන්වහන්සේ පාරමිතා පුරන සමයේදී ඒ පාරමිතා ගමන තුලත් මේ වගේ ලක්ෂණ අපට දැක ගන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ පාරමිතා පුරනකොට යසෝදරා දේවිය පිටුපස්සෙන් ඉඳගෙන උන්වහන්සේට ලොකු ශක්තියක් වුණා. ඒ විතරක් නෙවෙයි, එකට ඉන්න සහෝදර සහෝදරයන් ආධ්‍යාත්මික ගමන යනකොට අනිත් අය සුබ පතනවා. දරුවෙක් පැවිදි වෙන කැමති නම් අම්මල තාත්තලීට ආශිර්වාද කරනවා, ඥාතිගීට ආශිර්වාද කරනවා. ඒක ආකාර කීපකින් කරනවා. ඇතැමිට එක්කෙනෙක් සම්පූර්ණ ආධ්‍යාත්මික ගමනට නැඹුරුනට පස්සේ අනිත් කෙනත් ඒ ගමනෙම යන අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවල එයාට යන්න බැරි වුණත් නිවස ඉඳගෙන සඳහා කැප වෙනවා. එහෙම බැරි වුණත් අඩු ගන්න එයා මග යනකොට, ඒ ආධ්‍යාත්මික ගමනට යනකොට මග යම් කිසි දුරක් ගිහිල්ලා ඔහුට සුබපතනවා. ඔබ අහලා ඇති මහාකාශ්‍යප පහඳුරන්ගේ චරිතය. මහාකාශ්‍යප පහඳුරු ගිහි කාලයේ තමන්ගේ ස්වාමි දියණියත් එක්ක හිටියා. හරියට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් වාසය කළේ. එතුමා මේ ගමන යනකොට බද්දකාපිලාවනි කුමරිය මග ගිහිල්ලා ඔහුට ආශිර්වාද කරා. ඉදිරියේදී තුම්මං හන්දියක් මුණගැහෙනකන් ගිහිල්ලා දෙන්න දෙපළට වෙන් වෙලා ගියා. ඒ වෙන් වෙලා යන මොහොතේ මේ මහ පොළොව කම්පා වුණා කියලා කියනවා. ඒ තරම් ආධ්‍යාත්මික සමලතාවයක් ඒ දෙන්න අතර තිබුණා. ඔබ අහලා තියෙ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා විසාක කියලා උපාසක මහත්මේ. ඔහෝ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අනාගාමී වෙලා හිටිය කෙනෙක්. බණ අහලා අනාගාමී වෙච්ච මේ විසාක ගෘහපතිතුමා නිවසට ආවට පස්සේ ස්වාමි දීනෙට කියනවා, දැන් මං වෙනද වගේ ජීවිතයක් ගත කරන්නේ නැහැ, මං දැන් වෙනස් කෙනෙක් කියලා සඳහන් කළා. ඇයි ඒකට හේතුව කියලා අහුවා. ඔහු තමගේ ආධ්‍යාත්මික දියුණුව සඳහන් කළා. එතකොට ඒ ස්වාමි දිහෙනිය සඳහන් කරේ මොකද්ද? ධම්ම දෙන්නාව සඳහන් කරනවා, මමත් එහෙනම් ඒ ජීවිතේ කැප වෙනවා කියලා. අර විසාක උපාසකතුමා පැවිදුනේ නැහැ පින්නතුනි, අනාගාමී වෙලා ගෙදර මෙහිටියා. නමුත් ධම්ම දිනාව කිව්ව පැවිදි වෙන්න ඕන කියලා. ඊට පස්සේ අර විසාක උපාසකතුමා ඇයට සුබ වැතුවා. සුබ වැතු විතරක් නෙවෙයි පින්වත්නි, ඔහු බොහොම ධනවත් කෙනෙක්. ඔහු රන් දෝලාවක තියලා පෙරහැරින් ඒ ස්වාමි දියණිය විහාරස්ථානෙට රැගෙන ගියා. එහෙම ගිහපු ධම්ම දිනාව පැවිදි වෙලා සමස්ත ආධ්‍යාත්මික ජීවිතයේ මාළෝකවත් කරගෙන රහත් භාවයට පත් වුණා. ඇය විහාරස්ථානයේදී පැවිදි වෙලා ටික කලයි විහාරස්ථානයේ හිටියේ. ඈත දුරබැහැර ප්‍රදේශයකට ගිහිල්ලා භවනා කරලා ඉක්මනින්ම රහත් වුණා. රහත් වෙලා නැවතර පන්සලට ආවා. ආවට පස්සේ විසාක උපාසකතුමා බලනවා ඇයි මේ ඉක්මනටම ආවේ කියලා. ඔහුට සැකයක් ඇති වුණා. මොකද මේකට හේතුව කියලා. ඔහු ගිහිල්ලා කතා බහ කළා. ධම්ම දින්නා මෙහෙණියත් එක්ක සාකච්ඡා කළා. විසාක කියන්නේ ධර්මයේ ගැන වහා ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්. ඔහු මේ ධර්මයේ තියෙන ඉතාම ගැඹුරු කාරණා සාකච්ඡා කළා. ඒ සූත්‍රය තමයි වේදාල සූත්‍රය කියලා. මජ්ක්‍ධිම නිකායේ තියෙන චුල්ල වේදාල කියලා සූත්‍රයක්. ඒ චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් වන ආකාරයට මේ විසාක උපාසකතුමා ඉතාම ගැඹුරු ප්‍රශ්න ටිකක් ධර්මයේ තියෙන පරිසම්පාදයේ ගැන, ස්කන්ධ පංචකය ගැන, විඥානය ගැන, ප්‍රඥාව ගැන, නිරෝධ සමාපatti වැනි ඉතාම ගැඹුරු සංකල්ප ගැන ප්‍රශ්න ඇහුවා. මේ ධම්ම දිනාව ඉතාම ලස්සනට ඒ ප්‍රශ්නට උත්තර දුන්නා. කාන්තාවන් ඉදිරියට ඔබේ සූත්‍රය කියවන්නේ මුළු කාන්තා ලෝකයේ අභිමානීය චුල්ල වේදාල සූත්‍රයෙන් පිළිගැනෙනවා. කොච්චර ලස්සනට ඒ පිළිතුරු දුන්නාද කියතොත්, ඒ පිළිතුරු ටික ඉගෙනගෙන ඇවිල්ලා විසාක උපාසකතුමා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මම ධම්ම දින්නා මෙහෙණියත් එක්ක මේ වගේ ධර්ම සාකච්ඡාවක් කළා. මේ වගේ ගැඹුරු ධර්ම කාරණා මම සාකච්ඡා කරා. මෙන්න මේවයි ධම්ම දින්නාව මට දීපු පිළිතුරු කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, විසාක ඔබ ওই ප්‍රශ්න මගෙන් අහුවත් මට දෙන්න තියෙනත් ওই උත්තර දෙක කියලා. ධම්ම දින්නාව බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්, නොනැති කෙනෙක් කියලා සඳහන් කළා. ඒ නිසා කාන්තා ලෝකයේ අභිමානයේ සඳහන් වන තැනක් විදියට චුල්ල වේදාල සූත්‍රය සඳහන් කරන්න පුළුවන්. මේ වගේ පෙනුතුනේ උදාහරණ රාශියක් අපේ බෞද්ධ සාහිත්‍ය තුළ දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, වර්තමානයේ වුණත් ඔබ මෙතන බොහෝ ආගම්වල ඉන්නවා. ඔබ ඔබගේ ආගමට අනුව යම්කිසි කෙනෙක් සම්පූර්ණම ආධ්‍යාත්මික දියුණුවට යොමු වුණා කියලා කියන්නේ, දැන් අපි කියමු පාදක කෙනෙක්, සිස්ටර් කෙනෙක්, බ්‍රදර් කෙනෙක් විදියට පුහුණු වෙනවා නම්, ඒ අය දැන් මෙතන ආගමික ජීවිතයක් ගත කරනවා නම් ඔබේ ඥාතිවරේ ඔබුඟ සතුට වෙනව නේද? අපේ බාප කෙනෙක්, මාම කෙනෙක්, පාද කෙනෙක්, බ්‍රදර් කෙනෙක්, අපේ නංගි කෙනෙක්, සිස්ටර් කෙනෙක් විදියට ඉන්නවා කියලා කියනකොට තමට ලොකු සතුටක් නේද? ඒ විතරක් නෙවෙයි, අන්නේ ආධ්‍යාත්මික ජීවිතය නිසාම ඥාතිනුත් හොඳ වෙනවා. බෞද්ධයන් විදියට අපි අපේ ඥාතිවරේ පැවිදි වෙනකොට අපි කියනවා අපේ අහවල් ඥාතිවරේ පැවිදි වෙලා ඉන්නවා හාමුදුරු කෙනෙක්, නැත්නම් මගේ යාළුවේ හාමුදුරු කෙනෙක් කියලා කියනකොටම තමන්ගේ ජීවිතේ ලොකු සංයත භාවයක් ඇති වෙනවා. අපේ ලොකු සංවරයක් ඇති වෙනවා. අන්න ඒ නිසාම තමයි බෞද්ධයන් ඉදිරියට අපි කියන්නේ යම් කෙනෙක් පැවිදි වුණාම හතර වර්ගයක් නිවන් දකිනවා කියලා. ඇයි ඒකට හේතුව? එක්කෙනෙක් ඒ ජීවිතයට යොමු වුණත් ඔහු වටා සිටින බොහෝ දෙනෙක් ඒ සඳහා යොමු වෙනවා. ඒකට කැප වෙනවා. ඒ සඳහා සුබපතනවා. අනිත් අයගේ ජීවිතත් ඒ අනුව සකස් කරගන්නවා. විශේෂයෙන් පෙන්නතුනේ බටේර සහ යුරෝපයේ මේ රටවල අය ආධ්‍යාත්මික ජීවිතයට වුණාම විශේෂයෙන් බුදුදහමට ආවට පස්සේ ඒ ඇතැමට උපතින් බෞද්ධයකට වඩා බොහොම ගැඹුරට ගිහිල්ලා ධර්මය පරිශීලනය කරනවා, ප්‍රැක්ටිස් කරනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ දරුවන්ටත් ඒ දේ දෙනවා. දරුවන්ට විතරකුත් නෙමෙයි පෙන්නතුනේ, ඇතැමට ඉතාම කුඩා දරුවන් තමන්ගේ උකුලේ තියාගෙන භාවනා කරන සමහර අය. ඔබ සූම් වැඩසටහන් එහෙම දැක්වතින් බටේර සහ යුරෝපය අයත් එක්ක කරන වැඩසටහන්, එයා තමන්ගේ අත දරුවත් උකුලේ තියාගෙන තමයි භාවනා කරන්නේ. දරුවෝ විතරක් නෙමෙයි, ගෙදර ඇති කළ සුරතන් සතුනොත් වටේ තියාගෙන ඉන්නේ, බල්ලයි කුරුසය දෙන්න දෙපැත්ත ඉන්නවා භාවනා කරනකොට. ඔවුන් විශ්වාස කරනවා මේ තමන්ගේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එක තමන්ගේ අනිත් ඥාතීන්ටත් අසලැසියටත් බලපානවා කියලා. අන්න ඒ නිසා අපේ හිත පිරිසිදු වෙනකොට, හිත ලස්සන වෙනකොට අන්නේ හිතේ තියෙන ලස්සන අනිත් සමාජයටත් එක විකසිත වෙනවා. ඒක මිනිස්යන් අතර විතරක් නෙවෙයි, සතා සිව්පාවන් අතරටත් ඒ ආධ්‍යාත්මික ගුණ යනවා. ඒ ගුණය නිසාම දෙවියන් බ්‍රහ්මයන් අපට ගරු කරන මට්ටමට, වන්දනාමාන කරන මට්ටමට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සිටිය රට්ටපාල කියලා. ඔහුගේ තාත්තා බොහොම ධනවත් කෙනෙක් සිටුවරෙක් මිලියන කෙනෙක්. ඒ සිටුතුමාට හිටිය එකම පුතා රට්ටපාල කුමාරයා. ඔහු පැවිදි වුණා. දෙමාපියන්ගෙන් බොහොම අමාරුවෙන් අවසර අරගෙන තමයි පැවිදි වුණේ. ඒ පැවිදි වෙච්ච රට්ටපාල හාමුදුරුවෝ ඉතාම නොබෝ කාලකින් රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වෙලා නැවත නගරයට ආපු මේ ස්වාමීන් වහන්සේගෙන් ඒ ප්‍රදේශයේ කෝරව්‍ය කියන රජතුමා ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? ඒ තමයි ස්වාමීනි බොහෝ දිනක් පැවිදි වෙන්නේ එක්ක මහලු වෙලා වයසට ගිහිල්ලා. නැත්නම් Taman ධනෙන් අඩු වෙලා දුප්පත් වුණාම මහණ වෙනවා. ඇතැම්මයි ලෙඩ රෝග හැදුනාම මහණ වෙනවා. සමහර අය ඥාතීන් කවුරුවත් නැතුණාම මහණ වෙනවා. නමුත් ඔබ වහන්සේට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේ වයසට ගිහිල්ලත් නැහැ. තාම බද්දරේ යවගෙන වයසේ ඉන්නේ. ඔබ වහන්සේගේ දෙමව්පියනුත් තාම ඉන්නවා. ඔබ වහන්සේ ධනෙන් කිසිම අඩුවක් නැහැ. ඔබේ පියතුමා බොහොම ධනවත් කෙනෙක්. එකම කුතා ඔබ ඔබට ලොකු ධනයක් තියෙනවා. ඒ වගේම ඔබ ලෙඩ වෙලත් නැහැ. ඇයි මේ කිසිම ප්‍රශ්නයක් නොවෙච්ච ඔබතුමා ඇයි මේ බද්දරේ යවන්නේහි මේ තරම් මහා ධනස්කන්ධයක් වැය කරලා පැවිදුණේ ඇයි කියලා ඇහුවා. එතෙන්දී මේ ස්වාමීන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. මේ ප්‍රශ්නය ඇහුවේ රටේ රජතුමා කෝරව්‍ය රජතුමා. ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි මම වයසට ගියේ නැති එක ඇත්ත. මම ලෙඩ නොමිච්ච එකත් ඇත්ත. මම දුප්පත් නොවෙච්ච එකත් ඇත්ත. හැබැයි මම යම් කිසි කාරණාටිකක් බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගත්තා. අන්නේ නිසයි මම පැවිදුනේ කියලා පැවිදි වෙන්නට හේතු වෙච්ච කාරණාටික සඳහන් කළා. පළවෙනි කාරණේ තමයි උපනීයති ලෝකෝ අද්දුවෝ. අප ටිකෙන් ටික වයසට යනවා, දිරහපත් වෙනවා. අපේ තියෙන මේ රූප සම්පත්තිය, කායික නිරෝගී භාවය, යෝනි භව පින්නතුනි හැමදාම නැහැ. මේක ඉක්මනටම වැයවැල යනවා. අපි ඉක්මනටම දිරහපත් වෙනවා. සඳහන් වෙනවා ඉන්දියා ඉතිහාසයේදී අපේ මේ බද්දර යෞවනය කියන එක, අපේ රූප සම්පත්තිය කියන එක ගිරි නදී වේගෝපමං යෞවනම් කියලා. හරියට මහා කන්දකින් ඇදහැලෙන ගංගාවක් වගේ. ඒ ගංගාවේ ලස්සන ඒ දිය ඇල්ල හැරෙනකොට ඉතාම සුළු වෙලාවයි වතුර ටික තියෙන්නේ. නමුත් අපි හිතනවා හැමදාම දිය ඇල්ල එකම විදිහට තියෙයි කියලා නේද? අපි හිතන්නේ මේට අවුරුදු ගානකට කලින් බලන්න ගිහපු දිය ඇල්ලම තමයි තාමත් තියෙන්නේ කියලා නේ. ඒ වගේ තමයි අපට පේන්නේ. නමුත් වෙනතුනේ එක සුළු මොහොතයි ඒ දිය ඇල්ල තියෙන්නේ. ඒක පල්ලෙහාට වැටලා සාමාන්‍ය විදියට යනවා. අපේ ජීවිතයත් අන්න ඒ වගේ. මේ රූප සම්පත්තිය, මේ යෝන් භාවය, කායික නිරෝගී භාවය වෙනතුනේ වැඩි කලක් තියෙන්නේ. ඉක්මනට මේක නිවන්පත් වෙනවා. මේ රට්ටපාල හඳුර සඳහන් කරන රජතුමනි මම පැවිදි වෙන එක හේතුවක් තමයි මේ ඉක්මනට මම දිරාපත් වෙනවා. අන්නේ දිරාපත් වෙන ජීවිතයට මම දිරාපත් නොවන වටිනකමක් ලබා දෙන්නට ඕන. අන්නේ නිසා මම පැවිදුණි කියලා. ඊළඟ සඳහන් කරන අත්තහන ලෝක වන බිස්සරෝ මට මාව පාලනය කරගන්න බෑ. මගේ ශරීරයවත් මගේ ජීවිතයට එන ඉරණමවත් මට පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. අධිපති භාවයක් නැහැ. ඉසුරුමත් බවක් නැහැ. අන්න ඒ නිසා මා පැවිදුණේ කියලා. දැන් අප දන්නවා අපි පරිහරණය කරන යම් දේවල් තියෙනවා. අපේ දරුවන් ඉන්නවා. අපේ රූප සම්පත්තිය තියෙනවා. මේ බොහෝ දේවල් පේනතුනේ අපි කැමති විදිහට පාලනය කරන්න බෑ. ඇතැම්ට නොයෙක් විදිහේ ලෙඩ දුක් අපට එනවා. නොයෙක් විදිහේ ජීවිත හානි වෙනවා. අප අකමැති දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. මෙන්න මේ තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වීමේ සංකල්ප නිසාත් මම මහණුණා කියලා සඳහන් කළා. තුන්වෙනි කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සම්බන් පහයකමනියන්. අප සියල්ලක්ම අත්හැරලා යන්නට ඕන. එක්කෝ තමන්ගේ ඥාතීන් දේපල තිබිද්දී අපට ඇස් දෙක පියාගන්න වෙනවා. එහෙම නැත්නම් අපේ දෙද්දී බාහිර දේවල් අපට නැති වෙන සිද්ධ වෙනවා. මේ දෙකෙන් එකක් අපේ ජීවිතේට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. බාහිර දේවල් තිබෙද්දී එක්ක අපට යන්න සිද්ධ වෙනව නැත්නම් අපේ දෙද්දී බාහිර දේවල් අපට නැති වෙන සිද්ධ වෙනවා. දැන් ඔබ දන්නවා පහුගිය දවස්වල ලෝකයේ සමහර රටවල ගින්දරක් හටගත්තා. ඊටාම සුවිශාල නගර, සුවිශාල ගෙවල්. එයා ජීවිතේ කිසිම දවසක් හිතුවේ නැහැ යගේ ගිනිගත් ගිනිපත් වෙයි කියලා. නමුත් නොසිතූ ආකාරයට පිනතුනේ ජීවිතවල ඕනම වෙලාවක මේ සම්පත් අපට නැති වෙලා යන පුළුවන්. මේක තමයි ජීවිතයේ ස්වභාවය. අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන්. සියලක්ම අපි අත්හැරලා යන්නට ඕන. මෙන්න මේ දේ නිසා අප මේ ආධ්‍යාත්මික ගමට යොමු වුණා කියලා සඳහන් කළා. හතරවෙනි කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. කොච්චර ජීවිතයේ දේවල් හම්බ කරත් ජීවිතේ කවදාවත් තෘප්තියක් නැහැ. අපේ ආශාවේ ඉවරයක් නැහැ. කොච්චර ධනෙ තිබුණත්, කොච්චර සම්පත් අපි ඒකාසි කරගත්තත් අපේ හිත පිරෙල යන්නේ නැහැ. හරියට මූදට වැටෙන වතුර වගේ. අන්නේ කරන්නේ නිසත් මා පැවිදුණා කියලා මෙරට පාරහඳු සඳහන් කරනවා. පින්නතුනි අප දිනෙන් දින වයසට යන ඇවියපත් වෙන අය. අප ළඟ ආසන්නයේ ඉන්න අය ටිකෙන් ටික අපෙන් වෙන් වෙල යන ලෝකෙක අපි මේ ඉන්නේ. අපේ රූප සම්පන්නිය, අපේ නිරෝගී භාවය, අපේ ජීවිතයේ කෙමෙන් වියලි යන ජීවිතයකට අප ලබා දිය යුතු උපරිම වටිනාකම තමයි අපි ධර්මයෙන් පෝසත් වන්නට ඕන. අපි කුමන ආගමක හිටියත් අපේ හිත අප ලස්සනට තියා ගන්නට ඕන. අපේ හිත දිනු කර ගන්නට ඕන. ඒ දිනු කර ගන්න ගන්න අපේ වටා පිටාව ඉන්න අයටත් ඒ ආධ්‍යාත්මික ශක්තිය දැනෙනවා. ඊටත් ඒක ආශිර්වාදයක් වෙනවා. අපේ දරුවන්ට, අපේ ඥාතීන්ට, අප ඉන්න සමාජයට, අප ඉන්න රටට, ලෝකයට ඒක ආශිර්වාදයක් වෙනවා. බුදුදහමේ තියෙන ඉගැන්වීම් ටික පින්නතුනි සුවිසත්තේ තමයි ඕනෑම කෙනෙකුට ඒ දහම් ටික පිළිපදිනට පුළුවන්. සමස්ත බුදුදහම කියලා කියන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ කාරණා තුන. මේ කාරණා තුන පිළිපැදුව පමණට අපේ ජීවිතයේ සතුට සැනසීම දිනු වෙනවා. අප ජීවිතේ හැම දෙයක්ම කරන්නේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙන්නේ. අනේ සතුට බලාපොරොත්තු යන ගමන තීරණය කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. පිරිසුදු මනසින් යමක් කරනවා නම් සුඛං අන්වේති. සැපය තමගේ ජීවිතයට එනවා. දැන් බලන්න ඔබ මේ ලස්සන පින්කමක් අද නිවසේ කළේ නේද? ලස්සන බුද්ධ පූජා තිබ්බා. මේ පිරිසට සංග්‍රහ කරනවා, ආශිර්වාද කරනවා. බලන්න ඔබේ හිත කොච්චර ලස්සනද කියලා. මෙන්න මේ ලස්සන හිතක් හදාගන්න තමයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. Dear friends in the Dhamma, we are discussing the Buddha's message, especially you are practicing here generosity, dana. When you offer something to the Mahasangha, we have a special benefit that we have a chance to listen to the Buddha's message. What the Buddha, the Supreme Buddha explained. The Buddha explained the way how we achieve the real happiness. Happiness is the main purpose of everyone who was born in this world. We do everything in the name of happiness. Happiness depends on purification of our mind. That is why Buddhism says, Sacitta Pariyodhapanam, purify one's mind. How do we purify our mind? Buddha explained the way how we purify our mind. When we are going to purify our mind, we should understand the negative thoughts that disturb our peace of mind. There are three unwholesome mental states, negative thoughts that disturb our peace of mind. They are craving, anger and delusion. The more we purify our mind from these negative thoughts, the more we are happier. Happiness is the main purpose in our life. We do everything in the name of happiness. The very first step of our purification of minds that practicing sila or virtue, discipline in our speech and behavior. When we do something, when we speak something, we think again and again whether it is correct. We have discipline in our speech and behavior. In Buddha's time, Buddha advised Bante Rahula, very small monk, Rahula, when you do something, you should think again and again whether it is correct. Pachyavekitva khayana kamman khatabbang. Rahula, when you do something, you should think again and again whether it is correct. And also Buddha says, Pachyavekitva vachaya kamman khatabbang. Rahula, when you speak something, you should think again and again whether it is correct. That is our discipline. You know, when we see modern psychology, there is a very special concept that emotional intelligence, Avedanika Buddhi, explained by Daniel Goleman. Emotional intelligence. As a successful person, we should have five qualities. Self-awareness, self-regulation, inner motivation, empathy, and social skills. These are the skills that a successful person should have. If you want to develop your personality in the correct way, these are the qualities. Self-awareness, for mindfulness. Self-regulation, discipline in our speech and behavior. Inner motivation, energy, courage. And empathy, that is also a quality. And also social skills. When you communicate others, we should be clever to communicate with other people. That is our success. We usually think that if we have higher marks in our exams, we are successful. Actually, that is not only the success in our life. While we are going to forward in our educational goals, we should develop these qualities in our life. Here Buddha says, the very first step is that discipline in our speech and behavior. Especially we practice 5 precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. You know, these are the ethics, human qualities. Everyone can practice these qualities. This is the discipline that we perform in our spiritual life. The second one is samatha or concentration, samadhi. Especially we practice metta bhavana, loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. This is one of the sublime states. In the higher realm, devas and brahmas, they practice these qualities, metta, loving kindness. We contemplate on thus, may all beings be well, happy and peaceful. Not only loving kindness that we have, we practice compassion, karuna, and mudita, sympathetic joy, and upekkha, equanimity. These are the 4 sublime states, metta, karuna, mudita, upekkha. As a result of practicing these qualities, we are able to overcome anger. You know, we mostly suffer because of anger. If we can overcome anger, we can overcome more 50% problems in our lives. And also, the very special thing, we should have a skill that no one can make me angry. That is our skill. The one who can make you angry will become your master. Do you like it? No, no one likes it. The one who can make you angry will become your master since you are controlled by that person. We should be proud of that. No one can make me angry. That is our skill. Buddha says, let's live happily without anger among the people, those who are angry. Susukam vata jivama verinesu avirino verinesu manusyesu viharama verino. Let's live happily without anger among the people, those who are angry. That is our success. Dear children, you should be proud of that. In your classroom, you can say that no one can make me angry. My friends, no one can make me angry. That is your skill. Even though your marks is 100%, if someone can make you angry, actually you are not successful. Even though your marks is 60% or 70%, if you are strong spiritually, that no one can make you angry, that is your success. For that would explain the way we should practice loving kindness meditation again and again. Contemplating on thus, may all beings be well, happy and peaceful. As a result of practicing loving kindness meditation, when we meet a person like our friends, we think that this is my brother or sister. When you meet a person, an elder person, we think this is my father or mother. When we see a kid, we think that this is my son or daughter. This is our highest attitude as a result of practicing loving kindness meditation. This is the second step of our spirituality, samadhi or concentration. The third quality, panya, based on mindfulness. This is the highest quality that Buddhism explains. Being aware of our body and mind. Mindfulness our best friend. What is mindfulness? We are aware of our body and mind. We keep our attention in the present moment, especially practicing breathing meditation. We keep our attention in the present moment, we are aware of breathing in and out. Not only that, we practice wisdom. Living in the present moment, we understand what happens to our life. What's the nature of our life? Our life is that our internal six senses and external objects. When we see something, when we hear something, when we taste something, when we smell something, when we feel something, we understand something. You know, this is the very special place that a wise person should understand. We can contact something at the present moment. There are forms in this world consist with four fundamental elements. Patavi, Apo, Tejo, Vayo. We can contact something in the present moment, but when we understand it, the first experience has ceased. We recognize everything through our mind consciousness. For an example, you know, when we eat something, when we have some delicious food, when we eat in something, we suddenly look at the food which is in the plate. When you have a delicious food, when you are tasting something, you may think that now I am tasting the food which is in the plate. Is it true? It is not true. When we eat something, that food is in your mouth, not in your plate. But we mostly think that when we taste something, that food is in the plate. Actually, at the moment, if you taste something, that food is in your mouth. Is that food beautiful? No. We have no jealousy, no greed about the food which is in the mouth. But we have attachment to the food which is in the plate. You know, the food which is in the plate is not delicious. The food delicious which is in your mouth. Our entire life is like that. When we see something, we think that there are beautiful people here. Actually, these beautiful people are like the food which is in the plate. What is our experience? The beauty is in our mind. We can contact something through our senses. That present experience, it very instant, it arises and ceases at the moment. When we recognize something, the very first experience has ceased, we recognize everything through our mind consciousness. Mind, mental formations and mind object. This is the place where we should keep our attention with mindfulness and wisdom. Buddha says, ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං සුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනසනං අත්තංගමාය. This is only path for the liberation, for getting rid of suffering. Living in the present moment, reflecting on impermanence, practicing mindfulness, especially based on breathing meditation, anapanasati bhavana. We start our spiritual journey by practicing generosity. Generosity is the very first step of our spiritual life. When you are generous, you meet very good friends, spiritual friends. Through associating with the good friends, you meet the spiritual path. You find the spiritual path, sila, samadhi and panya, virtue, concentration and mindfulness. The more we practice mindfulness, the more we purify our mind, the more we are happier. The more we are happier, no one, no nothing can disturb our peace of mind. This is the liberation. This is the emancipation. This is the enlightenment. Okay, dear friends in the Dhamma, in this very spiritual moment, you can be happy about this activity, offering dana to the Mahasangha. Especially we bless Mr. Sanat Vijayasekar and Mrs. Lakmini Vijayasekar, who are going to a spiritual life within the enlightenment. We really appreciate your dedication, sacrifice, by the power of this spiritual energy and offering dana to the Mahasangha. May you be well, happy and peaceful. May all your spiritual goals meet with success. Finally, may all of us attain the supreme bliss of liberation. හොඳයි පින්නතුනි, ඉතාම ලස්සන පින්කම සිදු කරපු අවස්ථාව නිලුෂ පෙරේරා මහත්මයාටත් ලක්මාලි මහත්මියටත් තමන්ගේ නිවසේට ලොකු ආශිර්වාදයක් මේක. ඔබ නිතරම කල්පනා කරන ඔබේ නිවසේ මේ වගේ ලස්සන පින්කම සිදු කළා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සදාතුක කරඬු වඩමවල ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිවස පුරාම වඩමවල මේ තාම ලස්සන පින්කමක් කළා. හොඳ ලස්සන පින්තූර ටිකක් අරන් තියාගන්න. හැමදාම මේ පින්තූර ටික බලන සතුට වෙන්න. එතකොට හැමදාම මේ පින්කම කරනා වගේ Tamanට පින් වැඩෙන පින්කමක් මේ සිද්ධ කළේ. ඒ නිසා මේ රැස් වෙච්ච හැම දෙනෙක්ම අපේ සනත් මහත්මයාටත් ලක්මිනි මහත්මියටත් ආශිර්වාද කරන අතරේදී ඔබටත් ආශිර්වාද කරනවා. ඔබේ ජීවිතයත් තව තවත් සාර්ථක වෙන්න, ඒ නෝනා මහත්මියගේ දරුවන්ගේ හැම දෙනාගේම ජීවිත වඩවඩාත්ම සඵල වෙන්න ඔබේ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, අද මේ සිංහල සිද්ධ කිරීමෙන් බලාපොරොත්තු වෙනවා මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඇන්තනී පෙරේරා පියතුමා, ජසන්තා පෙරේරා මාතාව, රොහිනා පෙරේරා මාතාව, ආමන් පෙරේරා මෑණියන්, විල්මන් පෙරේරා පියතුමා ඇතුළු ඔබ නමින් මියගේ යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ හැම දෙනෙක්මත් මේ වෙලාවේ හොඳට සිහිපත් කරගන්න. ඉතින් මේ පින්කම සඵල කරගන්න දුරබැහැර ඉඳලා නොඑක් ඥාති මිත්‍රාදීන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔබ හැම දෙනෙක්ම කල්පනා කරන්න ඔබ නමින් මියගිය ශ්‍රී ලංකාවේදීත් මෙහෙදීත් වෙනත් රටවලදීත් මියගේ යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාති හුදු මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුසල බලයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන් වර. දෙවියන්ගේ දෙවිසුර වර්ධනය කරගන්නා ගමන් ඔබේ ජීවිතවලට දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය සලසා දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්තේ සෙන්දියා. හොඳයි පින්තුනි, හැම දිනෙකම බොහොමත්ම සතුටට පත්වන්න අද දින මේ නිලුෂ මහත්මයාගේ නිවසේ සිදු කරන්නට උණු බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට Tamanට සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් පින්කම මෙහෙම සාර්ථකව සිදු කරන්නට ලැබුණේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වය නිසා. ඒ නිසා අපි ඒ සියලු ස්වාමින් වහන්සේලාටත් ආශිර්වාද කරමු. උන්වහන්සේලාගේ සියලු ආධ්‍යාත්මික පැතුමන් අධ්‍යාපනික ඉලක්ක සපුරා ගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, මේ උතුම් පින්කම යනිසංසෙන් පින තුන හැම දිනාටම ඒ වගේ මේ කුඩා දුව පුතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා ජීවත් වෙන කාලයේ වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු සම්බේතියෝ විවජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතෝ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපදං චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුභං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු Thank you.